මහා හයිවේ රොබරි එකට මුල පිරවපු අමාත්‍යතුමා ඒ රොබරි එක පාරට මුල්ගල තියන්න යනවා. යන්නෙම හැබැයි මැතිවරණ කොමසාරිස්තුමා කියනවා ගියාට කමක් නැහැ කතා පවත්වන්න ඔබතුමා අපේක්ෂකෙක් කියලා. ඒ නිසා කතාව පවත්වන්න මෙතන නෙවෙයි කතාව පවත්වලා එතුමාගේ මැතිවරණ ප්‍රකාශයේ තියෙන කරුණු පිළිබඳව කැන්වස් කරනවා. ඒ රැස්වීමෙන් ඒ මාධ්‍ය වල බල කරනවා. එකපාරක් නෙවෙයි දෙකපාරක් දෙපාරක් තුන්පාරක් දහපාරක් රාජ්‍ය මාධ්‍ය වල දානවා මේ. ඉතින් අගමැතිතුමා ඍජුවම මේ වෙලාව වෙනකොට මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පවතිනවා කියන කාරණය මතක් කරගන්න ඕනේ.